මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ග්‍රාමීය පදනම ඉතාම ශක්තිමත්. හැබැයි ඒ ප්‍රමාණය රටක ඡන්දයක් දිනන්න මදි. ඕක අපේ බණ්ඩාරනායක මැතිණියටත් තිබ්බා. මුළු 77 ඉඳලා 94 වෙනකම් මේ රටේ පාක්ෂික වැඩිමින් සිටි බණ්ඩාරනායක මැතිණිත් එක්ක. හැබැයි ඒකට ඡන්දේ දිනන්න මදි හැමදාම අපි මැතිණිත් එක්ක තරඟ කරනකොට එන්න ඡන්ද අඩු වුණා. චන්ද්‍රිකා මැතිණිය අරගෙන මැතිණිගේ ආශිර්වාදය ගත්ත ගමන් අපි 94 ආණ්ඩුව පිහිටෙව්වා.